අපි බලාපොරොත්තුන හොරුන්ට දඬුවම් දෙයි කියලා. ඇයි මේ හොරුන්ට දඬුවම් දෙමු සිද්ධ වුණේ නැත්තේ? මේකට එක්සත් ජාතික පක්ෂය වග කියන්න. අපි දැනුවත්ව බරපතල චෝදනා තිබුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අවශ්‍ය වුණා බිඳිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක හන්ද පුළුවන් තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරුන්ට ශක්තිය ලැබෙන විදියට කිසිම තීරණයක් මේ කාලය තුල ගත්තේ නැහැ. ජනාධිපතිතුමාටත් වග කියන්න සිද්ධ වෙනවා. ඒ වගේම ආණ්ඩුව කරපු අග්‍රාමාත්‍යතුමට ඊටත් වැඩිය වගකීමක් දරන්න සිද්ධ වෙන බව අපි වගකීමෙන් කියන්නට ඕනේ. දැන් එතුමාලා කියනවා මේ හොරු අල්ලනවා කියලා. එතුමාලට හොරු අල්ලන්න මාස 6කට අධික කාලයක් අපි ලබා දීලා තිබුණා. එක්කෙනෙක්වත් නීතිය රැහැනට හසු කරගන්න ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් ඒක එක්සත් ජාතික පක්ෂය තමයි මේ වාතාවරණය ඇති කරේ.